අස්සට කියන ගොඩක් ගෙනල්ල දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම සුළඟ වගේ මා අතහැර දුරක යන්නට පරද මගේ රත්තරනේ කියලා දෙන්න කඳුලක් කඳුලක් ගානේ ප්‍රෙමදිය කරලා සුසුමක් ගානේ හදවත දුක් ගිනි අවුලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ආදරේ කියා දුන්න ආදරියා දැවුනත් නියගිය ප්‍රෙමසිහි කරලා සුවදක්වත් නෑ මතකයි අද නම් කැඳිලා අමතක කරලන්නට බෑ මට නම් කිසිදා ජීවිතේ කියා දුන්න ආදරියෝයා හිත අස්සට හීන ගොඩක් ගෙනල්ලා දුන්න ඔය ඇස් දෙක අමතක කර හිඳින්නේ කොහොම සුළඟ වගේ මා අතහැර දුරක යන්නට අරද මගේ රත්තරනේ කියලා දෙන්න.